දේශනාව. සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑබල්ල පුත්තන්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමස්තුති පූජ්‍යපාද පිටිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සාත්කාරයක් පවත්වන්න හැම දෙනාම සමන්ත චක්‍රවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භවනිත්ථි භවනිත්ථි තී භන්තේ උච්චති කතමානුකෝ භන්තේ භවනිත්ථි කතමෝ භවනිත්ථි නිරෝධෝ තීති අතුරුගිරිය සමා සමාධි භාවනා මධ්‍යස්ථානපති අපේ හිතවත් ඇඹලිත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන අවසර සිල්මෑණියන් ධර්මස්රණය සඳහා ඇමෙන සිටින සදහවර පින්වත් අප පසුගිය සතියේ සෙනසුරාදා නාවලදී හමුවන විට කිසියම් ඔබ අප මේ ස්ථානවලට එක්තු වෙන්නේ දැන් අද අනුග්‍රහක බවතුන් වෙන පිරිසක් වුණත් දෙසැම්බර් 25 වෙනි දා ඉඳලා පසුගිය අවුරුද්දේ ඒ දවස්වල යම් යම් අනුග්‍රහක බවතුන් මගින් පවස්තුන ලබන මේ හමුව එකට එකක් සම්බන්ධතාව තියෙන එක. ධර්මදේශනා වශයෙන් ගත්තල ඒ කිසියම් ආකාරයක පිළිවෙලින් කර්ම පැහැදිලි කිරීමක් සිදු වෙන එක. අනුග්‍රහක බවතුන් වෙනස් වුණාට දේශකීන් වහන්සේලා වශයෙන් අපි වෙනස් වෙන්නේ නැහැ. තවන් දෙනාය නම් අඩු වෙන්න පුළුවන් අලුතින් අය එකතු වෙන්න පුළුවන්. නමුත් අපේ ධර්මදේශනාවේ තියෙන ඉලක්කය. මේ ඉලක්කය කරායි අපි කරුණු පැහැදිලි කරමු ලබන්නේ. පැහැදිලි කරන කියනවා නම් ඉලක්කය ඔබ අප හැම දෙනාට මේ ජීවිතය තුළ නිවන් මඟ හෙළි කරගන්නේ කෙසේද? සෑම දිනෙකම අග කෙසේ වෙතත් මුල් වශයෙන් හරි නිවන් මඟට අවතීර්ණවන්නේ කෙසේද? කියන මේ කාරණාව පැහැදිලි කිරීම සඳහායි අපි සම්පූර්ණ අපේ අවබෝධයේ ශක්තිය යොදනු ලබන්නේ. එහෙත් රටිතේ පවතින වාතාවරණයන් තත්ත්වයන් අනුව ගත් කල ඒ මූලික අවස්ථාවට එළමෙන එක එතරම් පහසු වන්නේ නැහැ. බුදුන් වහන්සේගෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විමසූ පරිදි ඒකට හේතුව තමයි සමාජ දෘෂ්ටිගත විසිටි. දෘෂ්ටිගතව කියන එක ගත්තහම පුළුල් අර්ථයක් තියෙනවා. හරියන අදහසින් දහස් සංඛ්‍යාත වැරදි අදහස් මගින් ඒවා තමන්ගේ දේවල් බවට ඒවා තමන් බවට පත් කරගෙන සිටීම. තමන් විසින්ම යම් යම් ආකාරයට විලංගු දාගෙන සිටීම. තමන් විසින්ම යම් යම් ආකාරයට හිරගේවල් සාධාරණ සිටීම. හැබැයි මුන්ට කොතරම් පැහැදිලි කළත් ඒ හිරගේ නිදහස් වෙන්න කැමැත්තක් ඕන කමක් නැහැ. මෙන්න මේ වගේ ධර්මය නම් වූ සද්ධර්මය නම් වූ දෙය නිසියාකාරයෙන් විවර නොවීමේ අඩුපාඩුව තුළ සද්ධර්මය වෙනුවට අසද්ධර්මයක් තුළින් නොමග ගියා වූ සමාජයක් තමයි සිරස් දෙකක් තුනකට පෙර අපේ රටේ තිබිලා තියෙන්නේ. අපේ අත්තමුත් ආදී කොට ඇති මේ අයට අප මේ වතහන පටහගත්ත බුදුදහම සබා පින්පව් වලින් එහාට යන්න අවබෝධයක් ඕනකමක් තිබුණ බවක් පෙනෙන්නේ නැහැ. අදටත් මේ වසර 200කට 300කට පෙර සමාජගත කළා වූ මත මතාන්තර වලින් මිදෙන්නට බොහෝ දිනකට බැරි වෙලා තියෙනවා. නමුත් මේ මත මතාන්තර වටහාගෙන ඒවයින් මිදෙන්නේ නැතිව කවදාවත් අපි අර අවසන් ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන් කමක්වත් නැහැ. ඒ නිසා ධර්මදේශනාවලදී බොහෝ විට කරනු ලබන්නේ මේ සමාජයේ පවතිනා වූ මතයන් එළියට අරගෙන ඒවායේ පවතිනා වූ සාවද්‍ය භාවය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්නේ. ඒකමයි මේ ධර්මදේශනාවල කෙරෙන්නට ඕනේ කියන එක මගේ අවබෝධයයි. මොකද යමෙක් මගෙන් දුරකථනයෙන් ප්‍රශ්නයක් විමසුවත් ලිපියක් මගින් ප්‍රශ්නයක් විමසා යවුවත් ඒ ප්‍රශ්නය තුල මා දකිනවා ප්‍රශ්නේ වරද. නැත්තම් ප්‍රශ්නය තුල ප්‍රශ්නේ අසන පුද්ගලයා ගාව තියෙනා වූ අවබෝධය මදි. ඒක වරදක් වශයෙන් මා පෙන්නන්නේ. ඒ අප ඉන්නා තැන සිට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාට විසඳුම ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හෝ ඉන්පසු හෝ මේ කර්ම පැහැදිලි කිරීම වලදී කප්තාරෝමි බික්කවේ ධම්මා මනුස්ස භූතස්ස බහුපකාරා හොති කියලා මම කියන්නේ. කරුණු හතරක් මිනිසුන්ට බොහොම උපකාර වෙනවා කියන්නේ. ඒ කරුණු හතර નિවරදිව නොලැබෙන තාක්කල් ඒ උපකාරය ලබා ගන්න බෑ. ඒ කරුණු හතර සායත් වෙන කරුණු ඔබ දන්නවා. ඒකට එකක් කියනවා අපි කල්‍යාණ මිත්‍ර සේවනය ලැබෙන්න ඕනයි කියලා. ඊළඟට අපි කියනවා සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න ඕනයි කියලා. මේ දෙක නිසි ආකාරයෙන් ලැබුණන් පසුව තමයි ඊළඟ කාරණා දෙකට යන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට කියන එක අපි පවසලා තිබෙනවා. මේ දෙක අපි දන්නවා යෝනිසමස්කාරය සහ ධම්මන්දම් ප්‍රතිපදාව කියන්න. නමුත් මුල් දෙක පිළිබඳව නිසි අවබෝධයකින් තොරව සමාජයට මේ තුන්වෙනි හතරවෙනි කොටසට යන්න බෑ. එහෙනම් අපි මේ රැඳී සිටින්නේ වඩා ඔය කල්යාණ මිත්‍ර සේවනය සහ සද්ධර්ම ශ්‍රවණය කියන භූමිකාව තුළයි. ඒ සීමාව තුළයි. අපි කරුණු පැහැදිලි කරනවා අප තේරුම් ගත්ත පරිදි ඔබ අපට සවන් දෙන්න. ඒ සවන් දීමේදී සමාදරණ මතයක සිටින්නේ නැතුව නිදහස්ව සවන් දීලා බලන්න. එතකොට මේ මතධාරී බව ඔබේ හිතින් ඉවත් කියනවා. මතධාරී බව කොහොම සම්‍යක් මතධාරී බව නොවි විෂම් ආකාරයක අම්මා මාත ආකාරය තුල තිබෙනා වූ මිත්‍යා මතධාරී බව. ඒවයි ඉවත් වෙන්න. එහෙම වෙනකොට තමයි කලයුත්ත කුමක්? සසරේ බැඳීම සිදුවන්නේ කෙසේද? සසරින් ගැලවීමට අවශ්‍ය ඇයි? සසරින් සංසාර විමුක්තිය ලබා ගන්නෙ කෙසේද? මේ කාරණා පිළිබඳව පොතපතේ කරුණු තිබෙනවා. තේරුම් ගත්තා එනගත් කරුණු තියෙනවා. නමුත් පොතපතේ කරුණු තිබුව පමණින් තේරුම් ගත්ත අය ඒ මගගේ පමණින් සෙසු අයට ඒ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. සෙසු අයටත් ඒ කියන ආකාරයටම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. මේ තමයි අපේ මේ වන්නදුලියට වැඩම කළත්, තව නිවසකට වැඩම කළත්, මෙබඳු හමුවකට සම්බන්ධ වුණත් අපි කරුණු පැහැදිලි කරන්ට බලාපොරොත්තු වෙන දේ. මෙහිදී අපි විශේෂම ආකාරයකට පවතින සීමාවේ කෙලවරකට එන්න වෙනවා. පවතින සීමාව ඉක්මවා යන්න හැකියාවක් තියෙනවා. පවතින සීමාව තුළ අත්තමුත්ත පරම්පරාවල හිටපු අයට ඔය කියන ආකාරයේ සංසාර විමුක්තියක් ලැබුණේ නැති බව අපට අවබෝධ වෙන්න වෙනවා. ඒ නිසා තමයි පවතින සීමාව ඉක්මවා යන්න ඕනේ කියලා කියන්නේ. පවතින සීමාව කියන්නේ කොහොමද? අනේ ඊළඟට තේරුම් ගන්න. පවතින සීමාව තමයි අපි බෞද්ධ පවුල්වල උපත ලබා විහාරස්ථානයක දායකත්වයක් ලබා මංගල අවමංගල කටයුතුලදී ආශිර්වාදයන් ලබා ගනිමින් අවශ්‍ය මොහොතක දේරුදානි ලබා දෙමින් අවශ්‍ය මොහොතක විහාර කර්මාන්තය ඉදිකිරීමට මූලධනය ලබා දෙමින් කටින පින්කම් වැනි කාරණාවට දායකත්වය ලබා දෙමින් අපි අංග සම්පූර්ණ බෞද්ධකමක ගිහි බෞද්ධකම සිටිනවායි කියලා උපකල්පනය කරලා තියෙනවා. එතනින් එහාට යමක් කරන්න තියෙන බව ඇතැමෙක් දන්නේ නැහැ. ඒ වගේම පැහැදිලි වන්නේ නැහැ. එබඳු කිසියම් සීමාවක මෙන්න මේ සීමාව තේරුම් ගන්න ඕන පුද්ගල සංවරය වශයෙන්. පුද්ගලයෙකුට මව්පියන්ගේ පාසලේ ඒ වගේම ඇසුරු කරන සත්පුරුෂයෙකුගේ මේ අත්ථූප නායක ධම්මපරියාය කියලා කියනා වූ ඒ සංවර මාර්ගය ඉගෙන ගන්න පුළුවන්. අත්ථූප නායක ධම්මපරියාය කියන එකේ සිංහල තේරුම යමක් කරද්දට පෙර යමක් කියන්නට පෙර සිතට ආපමනින්ම ඒවා කයට වදිනට නගන්න නැතුව මේක කිරීමෙන් මේ කටයුත්ත කිරීමෙන් මට සිදුවෙන්නේ මොනවද හානි? එහෙම නැත්නම් තමා යම් දෙයකටද අන් අයගෙන් පීඩණයකටපත් වෙන්නට, දෝෂයකටපත් වෙන්නට, හිරිහැරයකටපත් වෙන්නට කැමතිද? දුකටපත් වෙන්නට කැමතිද? එහෙනම් තමා පිළිබඳ කිසියම් විමර්ශනයක් කරන්න කියලා. ඒ විමර්ශනයේදී පැහැදිලි වෙන කරුණක් තමයි කිසියම් ආකාරයක කරදරයකට, හිරිහැරයකට, දුකට, අපහසුයකට පත්වන්නට තමා කැමති නැති බව. ඒ අනුසාරයෙන් හිතන්න කියලා කියනවා. එසේනම් අන් අය මිනිස් සමාජයේ පමණක් නොව සතා සතුන් පවා ඇදම්මිට ගහකොළ පවා ඒ තමාට අකමැති දේවල් වලට මුහුණ දෙන්නට අකමැති බව. අනේ එතනදී තමා උපමාකට සිතා බලා අත්තානම් උපවංකත්වන් හනෙය නඝාතේ කියලා කියනවා. තමා උපමාකට විදවන්නට යන්නේ නැහැ, එනම් බැනුම් වලින් වනසන්නට යන්නේ නැහැ කියන්නේ. මෙන්න මේ න්‍යාය තමයි පෞපින් මත හික්මීම කියලා කියන්නේ. ඔය අපට පරපුරෙන් උරුම කරා උරුමනා වූ බෞද්ධ සමාජයේ උසස්ම ප්‍රතිපලය තමයි ඔය පෞපින් මත හික්මීම. අදටත් බොහෝ දෙනෙක් එතන තමයි ඉන්නේ. ස්ත්‍රී පුරුෂ දිපැවැත්ම ඒක තුළ විවිධත්වයක් තියෙන පොරේ. කොයි දවසට කිසියම් ආකාරයක ප්‍රමාණය වැඩි ප්‍රමාණයේ සංවරයක් කායික වාසික මානසික අන්දිනවලට ඊට වඩා අඩු සංවරයක් සාමයේ භූමියේදී වෙනත් ආකාරයක සංවරයක් උපසප්පදාන් භූමියේදී ඊට වඩා උසස් සංවරයක් ආදී වශයෙන් මේ අප දත් සීමාව තුළම සංවරයේ ප්‍රභේද තියෙනවා. නමුත් සියලු දෙනා එක තැනක ඉන්නේ. මේ සියලු දෙනා ඉන්නේ එක තැනක මා ප්‍රකාශ කරන වචනයක් නෙවෙයි මේ පොතේ තියෙන වචනේ මාත් පැහැදිලි කරන්නේ. මේ සියලු දෙනා කොතරම් හොඳවත් පුතංජන භාවය තුළ ඉන්නේ. ඒ පුතංජන භාවය තුළ තියෙන සම්මරය අපි තේරුම් ගන්න වෙනවා. ඒ සම්මරයෙන් යා හැකි දුර තේරුම් ගන්න වෙනවා. එතනට එහා බුදුරජාණන් වහන්සේ කෙබඳු සංයමයක්ද සම්මරයක්ද පැහැදිලි කරලා තියෙන්නේ කියන එක ඊට පස්සෙ තේරුම් ගන්න. දැන් මේ සංසාර ගමන පිළිබඳ විග්‍රහයේදී උන්වහන්සේ පැහැදිලි කර වදාරන්නේ චේතනාව උල්කටගත් ක්‍රියාවලදී දුෂ්චරිත ක්‍රියා මගින් කෙනෙක් මෙලොව සහ පරලොව වශයෙන් දුගති ගාමී වීම නැමැති දුකකට පත් කරන බව. දුක්කට පත් වෙන බව. ඊළඟට සුචරිත ක්‍රියා කියන වචනයක් ඔස්සේ මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් කිසියම් ආකාරයක සුගති ගාමී බවකට පත් වෙන්නට පුළුවන්. එහි තවත් මේ සමාජයේ නැති ඒත් ඉන්දියානු සමාජයේ තිබුණු ඉදිරි පෙරක් වශයෙන් හඳුන්වන්නත් පුළුවනි. මේ පුතග්ජන භාවය තුළම ගෘහස්ත ජීවිතය අතහැර දූ දරුවන් පෝෂණය සහ පස්දොර පිනවීමේ අදහස අතහැර ඊට වඩා එහා ගිය සත්‍යයක් සම්මතයක් සංවරයක් හොයන්න සැදුම්ලත් සමාජයක් තිබුණා කියන්නේ. ಭಾರತයේ තුන නැත්නම් ඉන්දියානු සමාජයේ. අපි පොතපත් පරිහරණය කිරීමේදී ආජීවක පාසන්ද බ්‍රාහ්මණ පරිබ්‍රාජක කියන වචනවලින් නම් කරන්නේ මේ අය. මංගල ධර්ම දේශනාවේ විග්‍රහයේදී අත්තකිල මතාන යෝගීන් යනුවෙන් නම් කරන්නේ මේ අය. සමස්තේම ඔවුන් මේ එදිනදා ජීවිතයේ අරමුණු වලින් ලබන රසය, දරු සම්පත් දෙස බලා ලබන්නා වූ ආස්වාදයේ ඉක්මවා ගිය සොයා තමන්ට හොයන්න පුළුවන් කියලා හිතලා ඒවත් හොයන්න ගියාය. ඒත් ඔවුන් කිසියම් ආකාරයක සීමාවක් තුළ හිරවට ආවම අර ඊළඟ සීමාවට යන්න උන්නත් බැරි වුණා. ඒ නිසා ඔවුන්ගේ දියුණුව තමයි අපට ලැබෙන අරමුණු රසයෙන් ලැබෙන සතුට ඉක්මවා ගිය එහෙම වීදාරමුණුත් නැති ඒත් දුකක් යයි වෙන කාරණයකුත් නැති කලකට සීමා වූ දිව කලකට සීමා වූ යම් යම් සත්‍යයන් හිතෙහි උපදවාගෙන අපි ඒවට කියනවා රූපය රූපී ධානය කියලා එයින් කාලක් ක්‍රියා කළ ඊට අදාළ තැනවල දිගු කලක් ගත කරන්න ලැබෙනවා මේ සීමාව ඉක්මවා යන්නට එදා සමාජයට හැකියුනේ නැහැ අද සමාජයට සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනය නොමැතිනම් මේ සීමාව ඉක්මවා යන්නට හැකියවන්නේ නැහැ මම පැහැදිලි කරමින් සිටින්නේ අද මා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන ධර්මදේශනාවට අදාළ පසුබිම් මූලික පසුබිම් මේ මූලික පසුබිම මේ දේශනාව තුළ තියෙන වචනවල විග්‍රහ වෙන්නේ නැහැ ඒ නිසා මූලික පසුබිම අපි පැහැදිලි කොට ඉන්නට ඕන අදාළ තැනට යන්න එහෙදි අපි තමා පිළිබඳ සිතා බලා අවංකව ජීවිතය පිළිබඳ එහෙම නැත්නම් තමන් ඉන්න සාර ධර්මයන්ගේ තමන්ගේ தත්ත්වය පිළිබඳව තමන්ට තක්සේරුවක් අවබෝධයක් දෙන්නේ. කොතනද තමා ඉන්නේ? සැබවින්ම මේ බඳු තැනකට පැමිණෙන හැම දිනෙකම පුද්ගලයන් වශයෙන් හොඳ කෙනෙක් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ වගේම කිසියම් සංයමයක සංවරයක ඉන්න කෙනෙක් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඇතැම් විට සොයවින් සිටින කෙනෙක් කියන එකත් හරියට පොදුයි. සමාජයේ අපට හමුවන හැම දිනම සොයමින් සිටනා නෙවෙයි. ඇතැම්මුන්ට සවන් දුන්නාට ඒක සොයන්න හිතෙන්නේ නැහැ. නමුත් කලාතුරකින් එතන ඉන්නවා විශ්ලේෂකයෙක්. සොයමින් සිටිනවා. මෙයාට තමයි මේ ඊළඟ දොර අරගන්න පුළුවන්. ඒ පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ දෙක සීමාවක් සහිතව වෙන් කරගන්න. මේ ශික්ෂාපදයන් සහිතව අපි ලබන සංවරය පුද්ගලයෙක් වශයෙන් පුද්ගල සංවරය. එහෙම නැත්නම් අපේ තවත් වචනයක් ඒකට තිබෙනවා දසවස්තව සම්මාදිට්ඨියක් තුළ ලබන සංවරය. එතකොට මෙහිදී අපට ලබන්න පුළුවන් දේවල් ආමිෂමය විපාක විනා නිර්ආමිෂමය විපාක නැවේ. ආමිෂමය සුවය විනා නිර්ආමිෂ සුවය නැවේ. වේදිත සුවය විනා අවේදිත සුවය නැවේ. වේදිත සුවය කියන්නේ විඳින සුවය, අවේදිත සුවය කියන්නේ නොවිඳින සුවය කියලා ගන්න එපා. දාම්පාසල් ගුරුවරයෙක් මට දවසක් අදහසක් ඉදිරිපත් කරා. මිනිසා ජීවත් සිටියකදී අරමුණු රසයේ විඳිනකොට ඒක තමයි වේද සෝය කියලා කියන්නේ. පිරිණියම් වැඩිහම මෙහෙම පුද්ගලෙක් නැති හින්දා එතන තියෙන සෝය තමයි ආවේද සෝය කියලා කියන්නේ කියලා එතුමන් අර්ථ විග්‍රහයක් කරන්න තිබුණා. අන්න දෘෂ්ටි. වේදිත සෝය අනවෝධය තුළ අවේදිත සෝය අවබෝධය තුළ පුද්ගලයා තමයි. වේදිත සෝය ලැබෙන්නේ අනවෝධය තුළ එතනමයි අවේදිත සෝය හමු වෙන්නේ. අර මරණයෙන් පසු නොවේ. එනිසා මේ බෞද්ධින් වශයෙන් වඩා ගැඹුරු දහමක් ගැඹුරු සැනසීමක් සොයන ගමනේදී අපිට මේ පදනම අවශ්‍යයි. ශික්ෂාපද සංවරයේ පදනම එහෙම නැත්නම් තව මමෝකට රචනයක් යොදනවා ධර්මයේ නැති විනය කියලා. ඒක අපහාසයකට යොදන දෙයක් නෙවෙයි. අපි අම් ආකාරයක විනයේදී සික්වීමක් ලබනවා. පාතලිවිත් අපිට විනය බාර ගුරුතුමා කියලා කෙනෙක් ඉන්නවා. එතුමන්ගේ දෝෂ දර්ශනයට ලක් නොවි ඒ විනය රකින්න. ඒ වගේ නිවසේදී, පාතලේදී, පංචශීලයේදී, පැවිද්දේදී කිසියම් ආකාරයක විනයක් තියෙනවා. නමුත් මේ විනය ධර්ම විනය නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න. මේ විනය ධර්ම විනය නෙවෙයි. දැන් අර නලාගාරම්ම කුඤ්ඤරෝ ගාතාව අරන් බැලුවම යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත් වූයස යමෙක් මෙම ධර්ම විනේහි අප්‍රමාදව වාසය කරන්නේ නම් පහය ජාති සංසාරං සසෙහි නැවත හට ගැනීම අතහැර දමා දුක්ඛ සම්පං කරින්තත අත්නම් කරිස්සති දුක් කෙලවර කරයි අන්න අපිට මඟ පෙන්වීම තුළ තිබෙනවා. එහෙනම් අප යන්නට ඕනේ ධර්ම විනයකට. අන්න බුදුරජාණන් වහන්සේ බිහි වූ සමාජයේ බුදුරජාණන් වහන්සේ විනා මේ ධර්ම විනය ලෝට දේශනා කළ කිසිවෙක් නැහැ. උන්වහන්සේට වෙනත් දේවල් වලින් ගුරුහරුකම් ලබා දුන්නාට ආලාර කාලාම උද්දකරාම පුත්‍ර භගවයන් නම් ඔවුන් මේ ධර්ම විනය තුළ ගිය ගමනක් නොවේ. අපි පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ සහ තවත් මට්ටමකින් බෞද්ධින් වශයෙන් කිසියම් ආකාරයකට මේ සම්මත තුළ පැමිණියත් අපට ධර්ම විනය තුළ නෙමෙයි ගමන තියෙන්නේ. ඇවිත් තිබෙන්නේ. එක්කෝ ශික්ෂා පද විනයක් තුළ නැත්නම් පුද්ගල සම්මතය තුළ. මේ පසුබිම සමාජීය දේශනාව. බොහෝ ධර්ම දේශනාවල මේ පසුබිම සකස් කරවලා. දරුවන්ට වැඩිහිටියන්ට හැම දිනාටම මෙහෙම වන්න කියන අවාදේ අනුශාසනාව බහුතරයක් අපේ සංඝ පිරිතුන් වහන්සේ පිරිතුන් මහවරුන් වහන්සේලාගෙන් සංඝ සමාජයේ එහෙම නැත්නම් ඊට වඩා කරුණ පැහැදිලි කර දෙන යහපත් ගිහි සමාජයේ දැනගන්න අහගන්න ලැබෙනවා. එතනින් එහාට යන්නේ කොහොමද? අන්න අපි මෙබඳු තැනකට පැමිණියා. දැන් අපි මේ හමු වෙන්නේ පස්වෙනි අවස්ථාවට. එතකොට පැය දෙකේ දෙකේ ධර්මදේශනා අටක් කරලා පැය 16ක් පාවිච්චි කරලා තියෙනවා. ඒවා ආපසු මා ඇතැම් විට සවන් දෙනු ලබනවා. ඒ සවන් දීම තුළ මා ඔබට ප්‍රකාශ කරලා තියෙන මොනවද කියන අවබෝධය ලබනවා. අනතුරු එනම් ඊට එහා අවබෝධයක් ලබා දිය යුතු සූත්‍ර දේශනාවක් තෝරා ගත යුතුයි කියලා මම කල්පනා කරා. ඒ අනුව තමයි මේ සංගතනිකායේ කන්දක වර්ගයට අයත් මෙතෙක් මා තැනකදී දේශනා කළේ නැති ගුවන් විදුලියේ පොදක් තවත් තැනක මේ සූත්‍රය තෝරාගත්තේ කරුණ බැඳීම සඳහා. මේකට කියන්නේ භව නෙත්ති සූත්‍රය. ඔය නෙත්ති කියන වචනය සිංහලට තියෙන අර්ථය නෙමෙයි පාලියේ තියෙන්නේ. දැන් අපි දන්නවා ඔය වහලයක එහෙම කෙලවරට තමයි නෙත්ති කියලා කියන්නේ. එහෙම කෙලවරක් කියන එක නෙමෙයි මෙතන. ඔය මේ ධර්මයේ තුල තියෙනවා නෙත්ති ප්‍රකරණය කියලා එක සූත්‍ර දේශනාවක්. මේ පැහැදිලි කිරීමක්. අටුව අවශ්‍යයි. ඒ වගේම ඉසිගිලි සූත්‍රය ඔබ සවන් දීලා ඇති අපිට නම් දැන මතක නිසා හරියට එහෙම කියන්න පුළුවනි. අන්තිම ගාථාවේ තියෙනවා පච්චේක බුද්ධා භව නෙත්ති කීනා කියලා. අන්න එතකොට එහෙනම් මේ භව නෙත්ති පහලක නෙත්ති නෙමෙයි මේ භවය පිළිබඳව සම්බන්ධයෙන් ගත්තාලා මේ කතා කරා. මේ වැදගත්ම දෙයයි. මේ පිළිබඳ අවබෝධයකින් තොරව අපි ධර්මයේ හොයන්ට යනවා. භාවනා කරන්ට යනවා. ඒවා තුළ මග නමින් නොමගක් හැරන විට නිරවුල් සැබෑ මඟ හමු වෙලා නෙමෙයි කෙනෙක් ඒ වගේ තත්ත්වයකදී භාවනාවට එන්නේ. ඒ නිසා භවනෙත්ති කියන්නේ මොනවද? ඒක හටගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. තේරුම් ගත්තම දැන් මේකේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මේකත් අපි ඔය දන්න අර ඇතැම් මිනිත්තු මම කතා කරනකොට මට උත්තර දෙන මාස්ටරු ඉන්නේ මා වගේ මේවා කියවපුව මගෙන් මහපු අය. මේ චරිතයට සම්බන්ධ වෙන්නේ මේ රාද නම් වූ භික්ෂුන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුණ අවස්ථාවකදී එකපස වාඩි වී සිටිමි මෙන්න මේ වගේ ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා රාදෝ භගවන්තං ඒතලෝච. ආයස්මත් රාද වික්ෂුන් වහන්සේ එකක් පස්සො ඉඳිමි බුදුන් වහන්සේගෙන් මෙසේ වදා වදා. අන්න එතනින් පස්සේ තමයි මම ගත්ත ධර්ම පාඩේ තියෙන්නේ. භවනෙත්ති භවනෙත්තිති බන්තේ උච්චති. සාමිනේ භවනෙත්ති භවනෙත්ති කියලා කියනවා. කතන අනුකෝ බන්තේ භවනෙත්ති. මොකද්ද භවනෙත්ති කියන්නේ? කොහොමද භවනිත්‍ය ඇති වෙන්නේ? අන්න ප්‍රශ්නේ. දැන් අපිට ඕන තරම් වෙලා භවනිත්‍ය ඇති වෙන හැටි ගැන කතා කරන්නේ. අපි පිළිබඳව අප ළඟ තියෙනව කාරණාවක් මේ කතා කරන්නේ. අන්තිමට අහන ප්‍රශ්නේ තියෙනවා කතම භවනිත්‍ය නිරෝධෝ. ඒ භවනිත්‍යෙන් නිදහස් වෙන්නේ නැත්තම් භවනිත්‍යෙන් මිදෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ වචන දෙක තුල මුළු සද්ධර්මයම තියෙනවා කියන එක මම කියන්නේ. මෙය පොතේ තිබුණාට මේ විග්‍රහ කරන්ට යාමේදී මෙය අපහැර දමන ගණයේ ධර්මදේශනාවක් බවට පත් වෙනවා මේ සමාන. හේතුව මෙය පැහැදිලි කිරීමට අවශ්‍ය මූලික දැනුම මූලික අවබෝධය මේ සමාජයේ සතුව දේශකින් වහන්සේලා සතුව නැතිද. එන්න මේක ගලපලා තියාගන්න. වාසනාවකට මට හම් වෙන ත්‍රිපිටකය තුළ මම මොකද කරන්නේ? කියවගෙන යන ගමන්ම පොර පාටින් හරි කහ පාටින් හරි ඉරක් ගහගෙනමයි යන්නේ. මේක නම් සමාජයට කරුණ පැහැදිලි කරන්න හරිම හොඳ දේශනාවක් කියලා. ඊළඟට ඒවා කල්වලමින් ඉන්නවා කවද්ද මේක හොඳ කොතෙන්ද මේක හොඳ කියලා දේශනා කරන්නේ. එහෙනම් ඉරි ගැහුවටම ඉදිරිපත් කරන්නේත් නැහැ. දැන් මේක පැහැදිලි කළ යුත්තේ ධර්ම දේශනා අපෙන් 10ක් 15ක්වත් අහපු අය. ඊට වඩා ඒක හොඳටම වටිනවා. එහෙම නැත්තම් මොකද්ද මේ කිව්ව කියලා හොයාගන්න බැරි තරමට පැටලෙනවා. මෙතනදි කෙලින්ම බුදුරජාණන් වහන්සේ රාධාහාමුදුරන් දේශනා කරනකොට ගන්නෙම අර කියන දාන කතා, සීල කතා, සංඝ කතා, කාමයන්ගේ ආදීනව කියන මේවා නොවේ. මොකක් එකක්වත් නැහැ මේ. එහෙනම් කොහොමද ගන්නෙ? එහෙනම් ගන්නදී ඔබ දන්නව බොහෝ දේ. භවනෙත්ති හටගන්න හැටි භවනෙත්ති කීන සේකිරීම සඳහායි සඳහා දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරෙක් ලෝට පහළ වී සමාජයේ කරුණ පැහැදිලි කරන ලබන්නේ සමාජයේ දුකින් අතුමුදවා ගැනීම සඳහා භාවිතා කරන ලබන්නේ විශේෂිත ගණයේ ධර්මයක් කියලා. දැන් මට මතකයි ඔය ඇතැම් මාන් දේශනා කරන සූත්‍රවල තියෙනවා බුදුන් වහන්සේ පිළිබඳව වර්ණන. සබ්බ දුක්ඛනාසන තිබුණා කියලා කියන්නේ. බොහෝ දෙනාගේ දුක් නැති කරන්නා වූ. බුදුරජාණන් වහන්සේ නැතිව බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ නැතිව දුක්වලට පත් වෙනවා සමාජය. බුදුන් වහන්සේ ඒ දුක් වනසන මඟ විනාශ කරන මඟ පැහැදිලි කරලා දෙනවා. මේ සඳහා අපි වචනින් පැහැදිලි කරලා අදාළ තැනට යන්න ඕන. මේ දේශනාව කෙලින්ම විග්‍රහ වෙන්නේ පංචස්කන්ධය නෝකේ. එතකොට පංචස්කන්ධය කියන ධර්මතාවය නිර්වල තේරුම් ගැනීමකින් තොරව භවනිත්‍ය ගැන කතා කරන්න බෑ. පංචස්කන්ධය කියන විග්‍රහයට දෙන සරල අර්ථවල නැදී උන ඇතමුන් තවදුරටත් මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හිර වෙලා තමන් නොදන්නා බණ අනුන්ට කියමින් ඉන්නවා. තමන්ට නොතේරෙන බණ අනුන්ට කියමින් ඉන්නවා. කොහොමද සමාජයක් තේරෙන්නේ? අපි ඔබට පැහැදිලි කරන්නද කියනවා. මිනිසා මෞකුසෙන් බිහිවන්නේ එක වතාවයි, සිරුරෙන් සමුගන්නේ එක වතාවයි. මේකට කියනවා උපසමරණය කියලා. ඒ අතරතුර අපි පැහැදිලි කරන ලබනවා නිරන්තරයෙන්ම අපි ළඟ උපතක් සහ මරණයක් තියෙනවා කියලා. අපි කණික වර්ණ කියලා කියනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදිනවා මැරෙනවායි කියලා කියනවා. එහෙම ඒ සඳහා අපි දේශනා පාඩත් උපයෝගී කරගන්න ලබනවා. දැන් අර එක ගාතාවක් විමනා මට මතක් වුණාම කියන්නම් මේ පදේ තියෙන ඒ අර්ථය. එහෙම නැත්නම් අපි අර ධර්මදේශනාවට යොදාගන්නේ ස්කන්ධයන් උපදිත්ම දිරත්ම මැරෙත්ම මොහොතක් මොහොතක් පාසාම ඔබද උපදින්නේ හිදිරන්නේ මැරෙන්නේ කියන ධර්මතාවය. අනිත් පදේ මට මතක් වුණේ නැහැ ගාථා පදයේ. අර්ථය දන්නවා වුණාට ගාථා පදේ මතක් වුණේ නැහැ. අවශ්‍ය වුණා මතක් කරලා දෙන්නම්. එයින් කියන්නේ ඒක තමයි. එතකොට මේ පුද්ගලයා ඉක්මවාගිය සම්මරය එහෙම නැත්නම් ධර්මයේ නැති වෙන්නේ ඉක්මවාගිය ධර්ම විනය සම්මරය සමාජයට ලබා දෙනු ලබන්නේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව සෑම දිනාටම එක දෙයක්. ඒ එක දෙය බුදුන් වහන්සේ වදාළ පරිදි අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සරලා. පාසල් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා වගේ අපලඟ සිදුවෙන මේ සිද්ධි දාමය ඉගෙන ගන්න. ඒක මුල් කොටගෙන තමයි යන්නේ. ඉන්න අනතුරුව වරද සිදුවෙන ආකාරය සඳහා සහ වරද සිදු වෙන ආකාරය සඳහා නෙවෙයි, වරද සිදු වෙන ආකාරය සහ වරදෙන් නිදහස් වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. මම නම් දකින්නේ බණ අහනවා කියලා කියන්නේ මේ කාරණා දෙක තේරුම් ගන්නවා. වෙන කිසිවක් නෙවෙයි. කෙනෙක් ධර්මයේ තේරුම් ගන්නවායි කියලා කියන්නේ මේ කාරණා දෙක තේරුම් ගන්නවා. ඉන් පිටස්තරව අපි ශ්‍රද්ධාවෙන් සාදුකාර දෙමින් වන්දනාමාන කරමින් බණ අහනවා කියලා ජාතක කතා චරිත කතා අහලා යම් යම් දේවල් වලින් දැනුවත් වෙනවා වෙන්න පිළිවෙල. ඒවා යලිත් ආපහුවර ප්‍රාථමික මාර්ගයටම වැටෙනවා, පුද්ගල සංවරයටම වැටෙනවා. මෙන්න මෙතන 90%ක් විතර මේ තැන සිරුණා වූ සමාජයක් අපි දකින්නේ. ඔබ හැරුණු විට සමහර විට සම්ප්‍රදායික පන්සලක් මුල් කොටගෙන පවතිනා වූ මේ බඳු කාලවල පවතිනා වූ වස්තින් කම්මැනි කාරණාවලදී අපි මේ කතා කරන සීමාවට ප්‍රවිෂ්ඨ විය නොහැකව ඊට පහළ සීමාව තුළ හොඳ දේවල් කරන සමාජයක් අපි දකිනවා. ඔවුන් වෙතට යන්නට අපට පුළුවන්කම තියෙන්නේ ඔවුන්ගේ ප්‍රඥාව අවබෝධ කිරීම. ඔවුන් අප කෙරෙහි කිසියම් ආකාරයක අවධානයකට ලක් කරගෙන ඊට වඩා එහා දෙයක්, ඊට වඩා ගැඹුරු දෙයක් මිනිසාට කළ හැකි, ඔබටත් කළ හැකි කියන කරුණු පිළිබඳව අවබෝධය ලබා දෙන්නේ. එහෙදී මේ ඉන්න පිරිස ගත්තොත් සමාන නම් දෙන්නෙකුට නැහැ. ආසන්න වශයෙන් සමාන නම් විවිධ නම් තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ නිහිතයි කියන මේ වදන හතරකමත් අයිතියයි. නමුත් ඔය පංචස්කන්ධයගේ ඉදීම වැඩිම ස්ත්‍රී පුරුෂ භාවයකට හෝ ගිහි පැවිදි භාවයකට අයිති දෙයක් නෙමෙයි, සීමාන දෙයක් නෙමෙයි, සෑමෝටම පොදු දෙයක්. ඒ සෑමෝටම පොදු දෙයේදී මේ සඳහා උපයෝගී කරගන්න ලබන්නේ වර්තමාන මොහොතේ සිදුවෙන දේ. වර්තමාන මොහොතේ සිදුවෙන දේ නම් මා යමක් ප්‍රකාශ කරනවා, ඔබ ඒ සවන් දී සවනින් ඇතුළට ගන්න. එතැන් සිට රූපයක් ගන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන ආරමුණ මේ විදිහට ශබ්දේ. දැන් මේ ශබ්දේ මුල් කොටගෙනයි ඔබ ළඟ දැන් පංචස්කන්ධය පහළ වෙන්නේ. ඔබ චිත්‍රපටයක් හෝ රූපහිනියක් නර්මන්නේ නම් එතකොට රූපයේ මුල් කොටගෙන ඔබේ පංචස්කන්ධය පහළ වෙන්න පුළුවන්. ඔබ බ්ලූමෙන්ඩල් කුණුගන්න ගාවෙන් හෝ එසකිලියක් ගාවෙන් හෝ යනකොට ඔබට දැනෙනවා නම් දුර්ගන්ධයක්. ඒ දුර්ගන්ධය මුල් කොටගෙන මේ පංචස්කන්ධය පහළ වෙන්න පුළුවන්. ඔබ කිසියම් ආකාරයක මිහිරි හෝ අමිහිරි රසයක් භුක්ති විඳිනවා නම් කෑම මේසේදී ඒ රසය මුල් කොටගෙන තමයි මේ පංචස්කන්ධය පහළ වෙන්නේ. ඔබ කිසියම් ආකාරයක කල්පනාවක නිමග්නව සිටිනවා නම්, ඔබ කිසියම් ආකාරයක සිහින පෙනෙන නිින්දක නිමග්නව සිටිනවා නම්, ඒ මනෝද්වාරයේ මුල් කොටගෙන තමයි ඔබට අදාළ පංචස්කන්ධය පහළ වෙන්නේ. මේ විදිහට රූපය මුල් කොටගෙන, ශබ්දය මුල් කොටගෙන, ගන්ධය මුල් කොටගෙන, රසය මුල් කොටගෙන, පොච්චබ්බය මුල් කොටගෙන, ධම්මාරම්මණය මුල් කොටගෙන හය ආකාරයකින් මේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයාගේ පහළ වීම සිදු වෙනවා. ඒක සිදු වෙන්නේ වර්තමානයේ එක ద్వාරයකින්. ඒක කොතනද කියලා දැනගන්න අපට අවශ්‍ය නැහැ. එක ద్వාරයකින්. සය ద్వාරයෙන්ම මේ සිදුවීම සිදු වෙනවා. බලන්න මෙතන කොතරම් සියුම් ධර්මතාවයක්ද කියලා. මේ සියුම් ධර්මතාවය තේරුම් ගන්න නැතුව පංචස්කන්ධයයි සිරුර කියලා අරගෙන එදිරින් එහාට බණ කීවට හරි භාවනා කරුවට හරි සෝවාන් වෙලා කීවට හරි සෝවාන් වෙන්න හැදුවට හරි ඒ සියල්ල අයිති වෙන්නේ අසද්ධර්මයේ. මොකද මේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන මේ ස්කන්ධ ධාතු ආයතන සංඛ්‍යාත ධර්මයට ඔවුන් නවතින්න වෙලා නැහැ. මා හිතනවා ඔබට ඔබ හැම දෙනාට මේ පිළිබඳව දැන් කිසියම් ආකාරයක පැහැදිලි වීමක් තිබෙනවා. අපි ජීවිතයේදී විවිධ වැඩ කටයුතු කාර්යයන් කරමින් සිටියත් කලත් ඒ සියල්ල වර්තමානයේ කරන ක්‍රියා. අතීතයට ගියත් අනාගතය ගැන සිහින වැළුවත් ඒක සියල්ල සිදු වෙන්නේ වර්තමානයේ. එපමණක් නොවේ. ඒ සියල්ල පංචද්වාරික අරමුණු මගින් කරන ක්‍රියා. එවිට ඒ ක්‍රියාව තුළ සිදුවෙන්නා වූ සිදුවීම තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ කිසියම් විශ්ලේෂණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මා දන්නේ ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ කියලා. සමාජීය තිබුණා වෙන්න අදක් පුළුවන්. උන්වහන්සේ ඒක බැහැර කළේ නැහැ. ඒ සිද්ධි ධාමයේ විග්‍රහ කරමින් ඔබට අවශ්‍ය මූලික හඳුන්වා දීම හැඳින්වීම කර දෙනවා. මතක් කරගන්න. ඇසට හමුවන රූපය මුල් කොටගෙන. කනට හමුවන සමෝණ ශබ්දය මුල් කොටගෙන. නාසයට හමුවන ගන්ධය මුල් කොටගෙන. දිවට හමුවන රසය මුල් කොටගෙන. කයට හමුවන පහස හෝ මනෝ ද්වාරයට හමුවන ආරම්මණය මුල් කොටගෙන තමයි රූප කියලා කියන්නේ. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටම්බ රූප නම රූප. මේ රූප අපි විඳිනවා. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. ඒක තමයි ජීවත් වීම කියලා කියන්නේ. අපි විවිධ නාමකරණයකින් යනවා එනවා කනවා බනවා ඉගෙන ගන්නවා පවුවෙන් කරනවා කියලා කතා කළාට අවිධර්මයේ කියන කාරණේදී මේ රූපේක වේදනාව තමයි හැම මොහොතම අපි විඳින්නේ. වේදනාව යනු රිදීම හෝ කැක්කුම කියන අර්ථය නොව සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින්නේ. හොඳට පැහැදිලි කරගන්න ඕන අපි එබඳු අවස්ථාවක වින්දනයට පාත්‍ර කරනු ලබන්නේ ශරීරය නොව රූප ආරම්මණයයි. රූපේදී නම් ශබ්දේදී නම් ශබ්ද ආරම්මණයයි, ගන්ධේදී නම් ගන්ධ ආරම්මණයයි ආදී වශයෙන් ඒ මොහොතේ අරමුණ වන රූපයයි අපි විඳින්නේ කියන්නේ. විඳින ආකාරය තව ටිකක් පැහැදිලි කරගන්න අපිට හඳුනන එකතු කරන සංඥාවක් කියලා. සංඥාව කියන වචනයෙන් තේරුම් කරලා දෙන්නේ හඳුනායනම් සංඥාවයි. රූපයේ ස්වභාවය හඳුනා ගන්න හැකියාව තවත් চৈতසිකයක්. වේදනාව යන තවත් চৈতසිකයක්, සංඥාව යන තවත් চৈতසිකයක්. ඒ වේදනාවට අදාළ ක්‍රියාප්‍රිය ආදී මින්තර එකතු කළා වූ කාරණා ටික. කැමැති අකමැති ආදී වශයෙන්, ඇලීම් ගැටීම් ආදී වශයෙන් යම්තාක් ඊට වටිනාකමක් දී තිබේද, ඒ මොහොතකින් එතෙන්ට ගත හැකිවීමට කියනවා සංකාරය කියලා. ගන්න දරගන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම එතෙන්ට එකතු වෙනවා. මේ සිදුවීම් සිදි දාමය සිදුවන ආකාරයෙන් හඳුනා ගැනීමට තව කෙනෙක් එතන ඉන්නවා. එයාට කියනවා විඥාන ස්කන්ධය කියලා. මා කුඩා කල මගේ මවගේ ගමේ වාසය කළා. ඒිට මගේ රැකවරණයට මාමලා පුංචි අම්මලා හිටියේ. මම උද අත්දැකීමක් ලබා ගත්තා. ඒ මාමලා ගොවිය. ඔවුන් ගොවිතැන් කිරීමේදී ඉඟුරු බුලත් ගොඩ ගොවිතැන් වශයෙන් කරනවා. පූර්වතාව විකම් ගුලත් ගොවිතැනට හරීම පහසු දෙයක් තියෙනවා. ඔය ගුලත් ගොවිතැනේදී ඒකට කියන්නේ පන්දලම කියලා. හැම ගුලත් වැලකටම කනවා ඉන්නක් ඕන. මේ ඉනි හොයන්න ලේසි නෑ මේ ගෙදරවත්තේ. නමුත් එහෙ තියෙනවා යම් යම් රක්ෂිත වනාන්තර. මහෝ කඳු කොස් කඳු එහෙම කියලා කියනවා වට. මේවායි එක සමාන කුංචි පැලෑට තියෙන්නේ. අර විශාල ගස් කැපීම නීති විරෝධී උනාට මේ පැලෑට පිළිබඳ ගැටලුවක් එච්චර නැහැ. දැන් ඔවුන් මොකද කරන්නේ? මේවා මිටික් එකට බැඳලා. ගෙනත් ඒක හේතු කරලා එක තැනක තියනවා. මේ ගෙනත් තිබ්බහම එකට බිම වදිනවා. දැන් තවත් වතාවක් මේ ඉදි මිටිය උස්සලා බිම ගැහුවොත් පළවෙනිම පොළොවේ වදින්නේ මොන ඉන්න කියලා කියන්න පුළුවන්. පළමුව මේක බිම තබා සමතලාකට තබා තිබෙන්නේ යලිත් ඔසවා බිම ගැහුවොත් පෙරපසු නැතිව සියලුමයේ දේවල් එකපාර බිම වදිනවා. අන්න ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිළිපහකින් උත් ඉනිමිටියක් එකවර පහළ වෙන්නේ. මම මේ කතා කරනකොට මට විනාඩි 15ක් විතර ගියාට මේක විස්තර කරන්න එකවර පහළ වෙන්නේ. පෙරපසු නැහැ. නමුත් රූපයක් නැත්තම් වේදනාවක් නැහැ. වේදනාවක් නැත්තම් සංඥාවක් නැහැ. සංඥාවක් නැත්තම් සංකාරයක් නැහැ. සිදුවීම නැත්තම් විඥානයක්. එනිසා රූපය මුල් කොටගෙන තමයි හටගන්නේ. දැන් මේ ධර්ම දේශනාවට මම අවතීන වෙනවා. පොඩි කමට කියා ගන්න ඕන බර්දවද අහිස්සෝ. මේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම මුල් කොටගෙන තමයි භව නෙත්ති සහ භව නෙත්ති කීනා ඉගෙන ගන්න. එහෙම නැතුව මේක කොයි තරමකට කොතරම් දුර ගිහිනුත් තමන් යම් ආකාරයක අධ්‍යාත්මික දියුණුවක සංයමයක සංවරයක ඥානලාභීත්වයක ඉන්නවායි කියලා කීවත් හිතුවත් ඔවුන් ඉන්නේ ධර්මයෙන් පරිබාහිරව වෙනත් මගක. අවාසනාවට මෙතන තියෙන අනතුරුදායක බව ඉගෙන ගන්න. හැමදෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න නැති සමාජයේ ළමා කල ඉක්මවා යාම සමග තමන්ට ලැබෙන ඕනෑම දෙයක් සමග ඇලෙනවා. මෙතනම් ගැටෙනවා. මේ ඇලීම ගැටීම තුල තිබෙනවා තව එකක් මුලාව කියලා. මේ ඇලීම ගැටීම මුලාව නොදන්නා නිසා අපි සියලු දෙනා හෙවත් 100%ක්ම මේ ජීවිතේදී මුලින් කරගන්න වරද. මේ වරද තුල සිටිනුයි අපි ඊට පස්සේ අනාගතයට ඉදිරියට යන්නේ ප්‍රගතිගාමී වෙන්නේ දියුණු වෙන්නේ සත්සය. මේ මූලික වරද පිළිබඳ අවබෝධය අපට නැහැ. අපි මේකට කියනවා සිංහලෙන් ඇලීම මුලාව ගැටීම මුලාව කියනවා වගේම පාලියෙන් ලෝභ මෝහ ද්වේෂ මෝහ. දැන් මෙතන තමයි ඊළඟ තේරුම් ගත යුතු වැදගත් කාරණාව. මේ ඇලීම් වලදී මේ ගැටීම් වලදී සිදුවෙන මුලාවේදී තමන්ට හමු වෙන ඕනෑම කාරණයක් තුලින් රූපයක් තුලින් සබ්දයක් තුලින් ගන්ධයක් තුලින් හරිදයක් තුලින් වැරදිදයක් තුලින් දක්ෂකමක් තුලින් දුර්වලකමක් තුලින් උගත්කමක් තුලින් තමන්ට ලැබෙන අන් අයට නැති කිසියම් ආකාරයක পদවියක් හෝ අධ්‍යාත්මික දැක්මක් තුලින් තුල මේ කියන ඇලීම මුලාව හෝ ගැටීම මුලාවටපත් වෙනවා. මේක දන්නේ නැහැ. තව දෙකින් කියනවා නම් මේකට කියන්නේ පුද්ගලයා ඉක්මවාගේ පුද්ගලයා තුළ පවතින පුද්ගල ස්වභාවය ඉක්මවාගේ තව මමක් හෙවත් මමත්වයක් හදාගන්න. මේක තමයි ඉගෙන ගන්න ඕන කාරණාව. එවිට මම වන්නේ මම යන අකුරු දෙක නොව මම වන්නේ ස්ත්‍රී පුරුෂ ජීවිතයේ භාවයට අයත් ශරීරය නොව ඒ පංචස්කන්ධයට අයිති ආරම්මණයේ පවතින රූපේ අල්ලා ගැනීම, ශබ්දේ අල්ලා ගැනීම, ගන්ධේ අල්ලා ගැනීම, රසේ අල්ලා ගැනීම, පොට්ටබ්බේ අල්ලා ගැනීම, ඇලීමේ අල්ලා ගැනීම, ගැටීමේ අල්ලා ගැනීම. ඒ මොහොතේ මම හෙවත් මමත්වේ බවට පත්වන්නේ මේ බැඳීම. මේ බැඳීම නොදන්නා සමාජයේ මේ බැඳීමෙන් නොදහන නිදහස් වීම සඳහා ඉන්නහට දියුණු මාර්ග හොයනවා. එවිට පළවෙනින් ඔවුන්ට ලැබෙන අවබෝධය තමයි පව කරන්න හොඳ නැහැ. එහෙනම් පින් කරමු. සිල්වත් වෙන එක හොඳයි. එහෙනම් සිල්වත් වෙමු. දන් දෙන එක හොඳයි. දන් දෙමු. අවිහිංසාවාදී වෙන එක හොඳයි. එහෙනම් නිර්මාංශ ආහාර වස්තු වෙමු. මේ අදවසේ මේ පෘථග්ජන පුද්ගලයාට මේක සී උසස් වීම තියෙනවා. වරදකුත් නැහැ මේ උසස් වීම කරා ළඟා වුණාට හැම කෙනෙක් මොකද වඩාත් දේවා නිර නිර බීකට එකක්. වරද තියෙන්නේ වට ළඟා වෙන එක නෙවෙයි ඒ ළඟා වීමත් සමග ඒ ඕනෑම එකක් මම බවටපත් වෙයි. මේක මම කියන්නේ උපන්ගේ දෝෂයක් කියලා. මේ ඕනෑම දෙයකින් මම හදා ගන්න උපන්ගේ දෝෂය සහිතව තමයි අපි මේ ප්‍රගතිගාමී ගමන ආරම්භ කරන්නේ. එවිට පිනේදී පිනත්, පවේදී පවත් දානයේදී දානයත්, සංවරයේදී සංවරයත්, අවිහිංසාවේදී අවිහිංසාවත් ආදී කොට උගත්තමේදී උගත්තමත් ආදී කොට ඇති තව යම් කිසි ඥානයක් ලැබුණොත් ඒකත්, යම් සමාධියක් ලැබුණොත් ඒකත් ආදී වශයෙන් එක එක පුද්ගලයින්ට මේ ගමනේදී ලැබෙනවා යම් යම් දේවල් අන් අයට නැති. ලැබුණාම කොහොඳුන් භවයේ තියෙන දෝෂය තමයි ඔහුම දන්නේ නැහැ එය මම බවට පත් වෙනවා. දැන් ඔය අධ්‍යාත්මික ගමන් මගේ කෙලෙස් යටපත් කරන්න ගියාම ඇතමුන්ට අන් අයගේ සිද්දකින්ද පුළුවන් වෙනවා. පෙර සිදුවන දේවල් සිතට අරගෙන අනාගත වශයෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. අනාගතේ කරන්න ඕන දේවල් පිළිබඳව කියන්න පුළුවන් කමක් තියෙනවා. වෙදකම් වලට පොත්වල නැති අධ්‍යයත් කියන්න පුළුවන් කමක් තියෙනවා. තාජ්ජික රහමත් හරියට හරි. එතකොට මේ පාවිච්චි කරන අය ඇවිදින් අර දීපු ගුරුවරයාට කිව්වම හරියටම හරි බේත හොඳ උනායි කියලා ඔහු ඒකෙන් මම හදාගන්නවා. මට මෙහෙම හැකියාවක් තියෙනවා පුළුවන් කියලා. ශාස්ත්‍ර ක්‍රම කියන්න යන අය ශාස්ත්‍ර කීම මම බවට පත් කරගන්නවා. අද්වේත් කියන්න යන අය අද්වේත් කීම මම බවට පත් කරගන්නවා. මම බවට පත් කරගැනීමේ අවසන් ප්‍රතිඵලය ටික කලකදී ශාස්ත්‍ර කීමේ හැකියාව නොහැකියාවක් බවට පත් වෙනවා. අද්වේත් කියන්න බැරුව යනවා. ඉන්පසු ඔවුන්ගේ නම් වූ රැක ගන්න බොරු කියන්න පටන් ගන්නවා. ඇත්ත කියන එක වෙනුවට ඊළඟට බොරුවට කියන්න පටන් ගන්නවා. මේ මම පුරු ශේත්‍රයක් ඔබට විග්‍රහ කරන්න. ඔබ ඉන්න ඕනෑ තැනක ඔබ මේ අල්ලා ගැනීම සහ අල්ලා නොගැනීම කියන එකේ වෙනස දන්නේ නැත්නම්, ඒක ඉගෙන ගත්තේ නැත්නම්, එහෙම නැත්නම් අපි පාලියෙන් කියමුකෝ, උපාදා පරිත්තස්සනංචෝ වික්‍රේ දේසිස්සාමි. අනුපාදා පරිත්තස්සන ආහසද පොළොද ධානද නිවනද කියලා කතාවක් නැහැ. මොනවාද ඔබ අල්ලගන්නේ? ඒ නිසා ඔබට ලැබෙන්නේ තැවුල. අල්ලා ගැනීමෙන් තැවුලක්, අල්ලා නොගැනීමෙන් තැවුලක් දේශනා කරනවා. අන්න මේ පෘථග්ජන සමාජයේ කුට පංචස්කන්ධයගේ ඉදදීම වැරීම දන්නේ නැති සමාජය තමන්ට ලැබෙන ඕනෑම දෙයක් තුළින් අල්ලා ගැනීම තුළින් අන්නායට ප්‍රදර්ශනය කරන්නේ. සරලම කතාව මෙහෙම කියනවා. අද මගේ සමීප ඥාතියෙක් වාහනේ අරන් ආවට බොහෝ විට මේ වාහනේ අවුරුදු දෙකමාරක් තිස්සේ ආවේ මගේ ධර්ම ශ්‍රවණය කරමින් මට හිතවත් වූ ගුරුවරයෙක්. එතුමන් දවසක් මට කතාවක් කියනවා. එතුමන්ගේ යාළුවෙක් රේලියක් ලොකව කරා. මේ එතුමන්ගේ කාර්යයේ කේ අර වීදුර වල තිබුණ පොඩ්ඩක් අර මේ ආවරණය වෙන ස්ටිකර් එක ආවා. එතකොට ඇතුළේ ඉන්න කෙනාට පිට පෙරුණාට පිට ඉන්න අයට ඇතුළේ ඉන්න කෙනා පේන්නේ නැහැ. ඒකේ තියෙන සුරක්ෂිතතාවක් තියෙනවා. දැන් මේ පිළිබඳව ඇති වුණ කතාවකදී එතුමන් තමයි ඒක හැම අවශ්‍යයි කියලා කියන්නේ. ඒ එතුමන්ට කතාව කියව කෙනා කියන්නේ නැහැ නේ ඉෂ්ටිකර් තියෙන්න ඕනේ නැහැ. මේ කාර් එක යන්නේ කවුද කියලා පේන්න ඕනේ අනිත්‍යයට. දැන් මොකටද? ආන්න මම හැදිච්ච තැන. ඔහු වාහනේ පාවිච්චි කරන්නේ ගමන යන්න නෙමෙයි. මට කාර් එකක් තියෙනවා කියලා පෙන්නන්න. ඒක ඇතුළේ ඉන්නේ මම. මම පෙන්වන කාරණේ මම හදාගන්න ඕනෑ දෙයකින් පුළුවන් කියන අර්ථය මම මෙහෙමයි ගන්නෙ. අන්න ඇයට පෙන්වන්න නම් ඒක භාවිතා කරන්නේ. එහෙනම් ඒකෙන් හදාගන්නේ මම. අර ආතරණයක් කරන්න නියන්නේ. ඒ නිසා මම හදාගත නොහැකි දේවල් මේ ලෝකේ කිසිවක් නැත. උදාහරණයක්. ඕනෑම දෙයකින් හදාගන්න. දෙයකට මොකක්ද ඊට පස්සේ කියන්නේ? සත්තාය දිට්ඨි. ඉතින් මේක දහම තේරුම් නොගත්ත ඕනෑම පුද්ගලයෙක් දහම තුලින්, පින තුලින්, පව තුලින්, භාවනාව තුලින්, ඥානය තුලින් මම හදාගන්නේ නැහැ. මේ වරද කොතරම් දුර යනවද කියනවනම් අන්තිම කෙළවරට බුදුන් වහන්සේ පහළ වෙන විට අන්තිම කෙළවර දක්වා දියුණු කරගත් එකට කියන්නේ නේම සංඥා නා සංඥා. නෑ කියලා එකකුත් නෑ. හැබැයි ඒක ආයතනයක් තමයි. ආයතනයක් කියන්නේ හදාගන්න එකක් කියන්නේ. ඒ කියන්නේ එකමම. ඒක ඔහුට ඒකමම. අරූපී ධානලාභියාට අරූපී ධානය මම වෙනවා. ඊට පව කරන්නාට පව මම වෙනවා. පින් කරන්නාට පින මම වෙනවා. ආනස්සික් ඔක්කක් නෑ කියලා අල්ලගත්තොත් එහෙම කාටද ඒකට කියන්නේ? අවිංසාවාදියාට ඒකමම වෙනවා. ඒ කියන්නේ හාල්නස්සෙක් කන්නත් ඒක නරකයි හොඳයි නෙවෙයි මම කියන්නේ. හොඳයි ඒක කන්නත් ඒක නේ අනිසාවදී. නමුත් ඒක මම හදාගත්තාම ඒකත් සංයෝජනයක් නේ ආයේ. එහෙනම් මේ මම හදා ගැනීම පිළිබඳව තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තෙන් පස්සේ තමයි හදාගත්ත මම වාල්තික ඡය කරන මාර්ගයක් අනුගමනය කරන්න ඕන කියලා තේරෙන්නේ. දැන් එහෙමනම් මේ රාග වික්ෂුන් වහන්සේ විමසූ ප්‍රශ්නයට අපි දැන් වචනේ හොයාගන්නවා. බුදුරජාණන් වහන්සේන උත්තරේ පෙන්නා. ඔය නිප්පි කියන වචනය නිප්පි ප්‍රකරණය කියලා තින්නේ ඒක මම හිතන්නේ. නිප්පි කියන එකේ තේරුම බන්ධන රහන් කියන එක. හරිද? එතකොට මෙතන නිකම් මේ ගවයින් ගැට ගහන ලනුවගේ බන්ධන නෙමෙයි සසරගත බන්ධන. එතකොට netti හැදෙන්නේ කොහොමද? මේ අහන්නේ. භව නිත්‍ති. එතකොට භව නිත්‍ති කියන එකේ තේරුම එහෙමනම් මොකද්ද? සසර බැඳීමට හේතු වෙන කර්ම. සසරේ බැඳීමට හේතු වෙන කර්ම. සසරේ ඇලීමට හේතු වෙන කර්ම. මොනවා මුල් කොටගෙනද හටගන්නේ? බුදුරජාණන් වහන්සේ මනා පිළිතුරක් ලබා දෙනවා. දැන් මේ බණ කාටද? බණ ඕන අයට, බණ හොයන අයට, බණ තේරන අයට. සාමාන්‍යයෙන් මම මෑතකදී බණ අනුගමනය කරන්න ආව කිසියම් ක්‍රමපයක් තියෙනවා. මුල් ධර්ම දේශනාව ගැඹුරු එකක් වශයෙන් ගන්නවා. ඊළඟ ධර්ම දේශනාව සරල එකක් අරගෙන ඇතැම් විවේචන වල පවා යෙදෙනවා. සරල කරුණු පැහැදිලි කිරීම කරන ලබනවා. එහෙම නැත්නම් අපම පැහැදිලි කරපු යම් යම් කරුණු වලට සාක්ෂිදක් වෙනවා. එහෙනම් මම මේක ඔබට ඉදිරිපත් කරන්නම්. මෙන්න මේ වචන ටික පාලියෙන් මම කියන්නම්. රූපේ කෝ රාද යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දිය යා තණ්හා ඒ උපායුපාදාන චේතසෝ අදිඨානා විනේසාංශය අයං උච්චති ති භව නිට්ටි. දැන් මොනවා දැන් මේ මොකද්ද මේ කියන්නේ කියන්නේ? දැන් එතකොට රූපේකෝ රාග කියන එකෙන් කියන්නේ මොන රූපේද? මේ රූපේද නැහැ. මේ රූපයක් අපි දැනගන්නේ ඇසේ මගින් අම්බ වෙන රූප රූපයක්. මගින් අපට රූපයක් තියෙනවා කියලා අපි දන්නේ. දැන් මෙහෙම රූපයක් තියෙනවා කියලා දන්නවද අම්බේ? නැහැ. ඔහු දන්නේ ඇසින් ගත්ත රූපයක් නෙමෙයි අත ගාලා බලලා ඔහුගේ රූපය පිළිබඳ හැදේ. අන්න ඒ වගේ අපි අපේ රූපයක් කැඩපතක් තුලින් ඇසට අරගෙන අපේ රූපය තියෙනවා. එතන තමයි රූප රූපය තියෙන්නේ අපි. එතකොට රූපය කියන වචනේදී මතක තියාගන්න රූපේ යනු ඇසේ රූපය, කනේ රූපය, නාසයේ රූපය, දිවේ රූපය, කය රූපය, මනෝ රූපය කියන මේ ඕනෑම රූපයක් ගැන මේ කතා කරන්නේ. රූප ආරම්මණයේදී, ශබ්ද රූප ආරම්මණයේදී, ගන්ධ රූප ආරම්මණයේදී, රස රූප ආරම්මණයේදී, පොට්ටබ්බ රූප ආරම්මණයේදී මොකද වෙනවයි කියන්නේ? යෝ ඡන්தோ මේක නම් ඔබ දන්නවා වචන. යම් කිසි ආකාරයක කැමැත්තක්. නිකං කැමැත්තක් නම් නෙවෙයි ඔය. සීමා විග්මවා ගිය යලි විඳින්ට ඇත්නම් කියන බැඳීමක් සහිත කැමැත්තක්. යෝ ඡන්. යෝ රාගෝ යම් ඇල්ම. ඒ රූපයේ කිසි කිසියම් ආකාරයක ඇල්ම යා නන්දිය කිසියම් ආකාරයක රූපයේ කිසි රූපයේ පිළිබඳව කිසියම් සතුට වීමක් නන්දිය නන්දි රාග සාගතා කියලා තව තැනක පෙන්නන්නේ. දැන් මෙතන රාගෝ වෙනයි නන්දි වෙනයි අරන් තියෙනවා. යා තණ්හා මේ රූපයේ පිළිබඳව කිසියම් ආකාරයක ඇල්ම බැඳීම රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස රූප තණ්හා පොට්ටබ්බ රූප තණ්හා අන්න යා තණ්හා ඒ රූප ආරම්මණය පිළිබඳ කිසියම් ආකාරයක මුලාවක් යා තණ්හා. ඊළඟට අනිත් වශයෙන් දිගට ඒකට සම්බන්ධ කරලා තියෙනවා. යේ උපායුපාදානා චේතසෝ අදිඨානාවි නිවේසානසය රූපය පිළිබඳව කිසියම් ආකාරයක හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ කැමතියි කියලා හෝ කිසියම් ආකාරයක බැස ගැනීමක්. ඒ වගේම බැඳීමක්. ඒ වගේම සිතින් ඒ රූපය පිළිබඳව අධිචාන් කර ගැනීමක්. කොහොමද අධිචාන් කරගන්නේ? නැවත විඳින්න නැත්නම් නැවත දකින්න නැත්නම් නැවත විඳවන්න නැත්නම් ඒක අධිචන් කර ගැනීම කියලා කියනවා. යලිත් වතාවක් හොඳ හෝ නරක දෙයක් කරන්න නැත්නම් කියන අදහසකින් යුක්ත වීම. එහි ගැළී සිටීම ඔය අදිත්‍රානාදි නිවේසානුසයා කියන වචනේ මම විග්‍රහ කරන්නේ. යම් ආකාරයක එහි ඒ රූප රූපය පිළිබඳව ඇලී ගැලී සිටීම. ඒ වගේම චිත්ත අභ්‍යන්තරය තුල බාහිරෙන් රූපය අතහැරීමත් කල්පනාව තුල නින්ද තුල වාඩි වී සිටින විට ඒ රූපය සිත ඇතුළත පැවැත්ම චිත්ත අභ්‍යන්තරයේ කිසියම් ආකාරයක පැවැත්ම තේරෙනවද? ඒ කාරණාව චිත්ත අභ්‍යන්තරයක් පවත්නවා කියන්නේ කොහොමද? අදාළ සිද්ධියෙන් අපි සැලීමක් ඇති කරගෙන ඒ සැලීමෙන් නිදහස් වීම සඳහා කිසියම් ආකාරයක ඊට එරෙහිව ප්‍රතික්‍රියාවක් ගන්න ආකාරය හිතන ඉන්නවා. ඒක තමයි චිත්ත අභ්‍යන්තරේ පවත්න. මම හොඳ වැඩක් කරන්නම්. මම ප්ලෑන් එකක් හදනවා. නේද? මම එකට එක කරන්නම්. ප්‍රතික්‍රියාවක් දක්වන්නම්. ජය ගන්න කොහොමද? ඔහු පරාජය කරන්න කොහොමද? මේ මොකද කරන්නේ? චිත්ත අභ්‍යන්තරේහි දැන් මේ ටිකට මම තව වචනයක් කිව්වොත් වෙනස් සූත්‍රයකින් මොකද්ද මම මේ කියුවේ? මේ රූප ආරම්මණයේදී මොකද්ද මේ කුමක්ද මේ සිදුවන්නේ? මේ අල්ලා ගැනීම කියන එක තමයි මේ පෙන්වන්නේ. යෝ චන්දෝ යෝ රාගෝ යෝ නන්දියා යෝ තණ්හා උපායුපාදානා චේතසෝ අදිත්‍ථානා විනිවේසානසයා කියන වචනෙන් පෙන්වන්නේ ඒ කාරණාව. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා වදාරනවා අයං උච්චතිති භව නෙත්ති. මෙන්න මේකටයි භව නෙත්තිය කියලා කියන්නේ. දැන් භව නෙත්තිය හෙවත් අපි කියන්නේ ඒකට භව රැහන ඇති වෙන්නේ ජීවිතේට එක වතාවද නැහැ. අරමුණක් ගන්නා පාසා අරමුණක බැඳෙන මොහොතක් පාසාම අපි ඔකට කියනවා කාබන් කොලයක් යටින් තියලා ලියනවා කියලා. නොදැන. දැනගෙන නෙමෙයි. හොරගමක් කරනවා නමුත් කාබන් කොලයක් යටින් තියෙනවා කියලා ලියන්නේ. කියලා උඩ කොලේ කඩාගෙන යනවා. දැන් පරීක්ෂකවරයාට සියලුතරතුර අහු වෙනවා ඔත්තුව මොකද යට කොලේ උඩ කොලේ විදිහටම ලියවි තිබෙන නිසා. අරමුණු රසයක් තුල විඳින්න යාම තුල අරමුණු රසයක් තුල මුලා වෙන්න යාම තුල අරමුණ මම කර ගැනීම තුල තමයි භව නෙත්‍ය සිදුවේ. දැන් මේක තේරුම් ගන්න නැති තාක්කල් ළමා කාලයේ සිට මවහලුවගේ වයස දක්වා ගිහියෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ සිල්වත් හෝ සිල්වත් නැහැ ඈ ධනවත් හෝ දුප්පත් උගත් හෝ නූගත් පින් කරන හෝ නොකරන කියන කිසිදු ભેදකෙන් තොරව මේ අරමුණු රසයේ මුලා වීම ඔස්සේ භව නෙත්‍ය සකස් කරගන්න නැද්ද හැමෝම? කොපමණ කාලයක් සකස් කරයිද? නොයට හෙන්නේ නම් මේ අනතුරම වූ භව නෙත්‍ති සකස් කරමි. දැන් මේ පිළිබඳව මතක් කරන්න කවරම ඔබට විසාකා සූත්‍රයෙන් පෙන්ලා තියෙන ඉරිදි පාඩේ යමෙකුට මෙසේ මේ අරමුණු රසයේ විඳීමේදී අල්ලා ගැනීම සංඛ්‍යාව සියක් නම් එනම් හැම භව නිත්‍යත්ම උදෙසා හේතු වෙන්නේ නැවත දුක් හට ගන්නවා නේ 100ක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබුණාට සාමාන්‍ය කෙනෙකුට කීයක් විතර තියෙද? 10000ක් විතර නේ. නොතේරෙන තාක්කල් 10000ක්. දැන් ආපහු හිතන්න. පංචස්කන්ධයේ ඉපදීම වැනිම දන්නේ නැහැ. එහෙනම් අපි අතරමඟ මොකටද නවත්තමු? ඉතුරු කොටස විනාඩි 15කින් පස්සේ ඉතුරු විනාඩි 45දී ඉතුරු කරාම ඉතුරු කරන්නේ නැතුණා කියලා දෙන්නා.